කලමට මැවෙන්නේ උබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙන එන්නේ උබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලක්ෂණරුවේ සිත සැනසුවේ දැස පියාගත් කලමට මැවෙන්නේ උබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙන එන්නේ උබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලක්ෂණ රුවේ සිත සැනසුවේ පකින් අතවෙලි වෙරළේ තනින් මොහොතේ ඈතනින් වලල්ලේ නිතරඳුනු මොහොතේ අතින් අතවෙලි වෙරළේ තනින් මොහොතේ ඈතනින් වලල්ලේ නිතරඳුනු මොහොතේ සිත කැළඹුනේ ඇයි නොමදැනේ කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොහි දැස පියාගත් කල මට මැවෙන්නේ උබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙන එන්නේ උබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලක්ෂණ රුවේ සිත සැනසුවේ ගලින් ගල හැපි පෙන කැටි විසිරෙනු දැකලා නිම්මෝ සිතේ සතුටින් හසරැල් පිපිලා ගලින් ගල හැපි පෙන කැටි විසිරෙනු දැකලා නිම්මෝ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ අවදි උනේ ඒ එදාය මේ මෙදාය මට හිතා ගන්න නොදී දැස පියාගත් කල මට මැවෙන්නේ උබිරුව ඈත කඳු කරෙන් එන නලගෙන එන්නේ උබෙ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ උබිරුව ඈත කඳු කරෙන් එන නලගෙන එන්නේ උබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ.